අද උදෑසනේ මට දැනෙනවා දෙවන හංසගේ අභිමුඛයේ මේ ස්ථානයේ. This morning I can sense the presence of the Lord here. අද ඔබ මේ ස්ථානට ආව වගේ යන්න යන්නේ නැහැ. You're not going to leave in the same way you came. මන්ද උන්වහන්සේගේ වචනේ බලවන්තයි. Because God's word is powerful. ඒ වචනයට මිනිස්සුන් වෙනස් කළ හැකි. That word has the ability to change people. මම ප්‍රථමයෙන් උන්වහන්සේට මගේ පියාණන් වහන්සේට ස්තුති කරනවා මේ අවස්ථාව මට උන්වහන්සේ දුන්න නිසා. I firstly want to thank my Lord for this opportunity. ඒ වගේම දෙවනුව මගේ ආත්මික දෙමව්පියන් පාසලිස් පාසරෝෂන් own ගැන මම ස්තුති කරනවා. Secondly, I want to thank my spiritual leaders, Pastor Roshan and Pastor Liz. මන්ද own මාව ගොඩනගලා මාව උගන්නලා මාව පුහුණු කරලා තියෙනවා උන්වහන්සේ තුල වර්ධනය කරලා තිබෙනවා. Because they have raised me up, they have built me up, they have trained me. මම ඒ නිසා මගේ දෙවියන් වහන්සේට own ගැන ස්තුති කරනවා. Because of that, I say thank you to my God for them. ඒ වගේම Pastor Roshan, Pastor Liz, Jemima, Josiah මම ඔබටත් ස්තුති කරනවා මේ උදෑසන. I just also thank Pastor Roshan, Pastor Liz and their two children. Hallelujah. Hallelujah. Devyan Mahansi Yahapat. God is good. Ada alut davasak. Today is a new day. Deva vachane kiyenawa unwahanse davasin davasa unwahansege karunawa alut thi tibena. The word of God says that God's mercies are new every morning. E nisa ada alutma davasak. Therefore today is a brand new day. Hallelujah. We are at a new hour. Amen. Amen. Hallelujah. Hallelujah. අද උදෑසන මම බෙදා ගන්න යන්නේ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන. Today I'm going to share about God's faithfulness. අපි දේ වචනේ බලමු. උන්වහන්සේගේ වචනේ කුමක්ද කියන්නේ උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන. Let's look at the word to see what does the word have to say about the faithfulness of God. අපි පෙරලගමු ගීතාවලියේ 119 90 සහ 91 පදයට. Let's turn to Psalms 119 to verse 90 and verse 91. ස්ථානි කියනවා ඔබගේ විශ්වාසවන්තකම සියලු පරම්පරාවල පවතින්නේය. ඔබ පොළව පිහිටුසේක ඒක පවතී. ඔබගේ නියන් ලෙස ඒවා අද දක්වා පවතී. කුමක් හේඳ ඒ සියල්ල ඔබට මෙහෙකරුය. ආමෙන්. So Psalm 119 verse 90 and 91 goes like this. Thy faithfulness is unto all generations. Thou hast established the earth and it abideth. They continue this day according to thine ordinances. For all are thy servants. Obage vishwasvantakama sielu paramparavalta pavatinneya. Amen. Your faithfulness continues from generation to generation. ඔබගේ විශ්වාසවන්තකම සියලු පරම්පරාවලට පවතින්නේය. Your faithfulness continues from generation to generation. උන්වහන්සේගේ සියලු විශ්වාසවන්තකම බයිබලයේ මේවටයි මේ විදිහටයි පවසන්නේ. This is how the Bible describes the faithfulness of God. ඔබගේ විශ්වාසවන්තකම සියලු පරම්පරාව දක්වා විහිදෙන බව බයිබලයේ පවසනවා. The Bible says that God's faithfulness is spreading and flowing down from one generation to another. සියලු පරම්පරාවට පවතින්නේය. It will be for all generations, for all time. ඔබ පොළව පිහිටුසේක ඒක පවතී. ඔබගේ නියන් ලෙස ඒවා අද දක්වා පවතී. Thou hast established the earth and it abideth. According to thy ordinances, they continue. ඒවා සියල්ල උන්වහන්සේට මෙහෙකරුය. They are thy servants. මේකයි දේව වචනේ කියන්නේ. This is what the Lord say, word says. උන්වහන්සේ විශ්වාසවන්තයි. God is faithful. මේ උදෑසන ඔබට උන්වහන්සේ විශ්වාසවන්තයි. This morning God is faithful to you. උන්වහන්සේ කවදාවත් ඔබට මට අවිශ්වාසවන්තව ආමෙන්. Hallelujah. God is never unfaithful to you and I. මම මේ උදෑසන බෙදා ගන්න කැමති අපේ ළමා සේවය ගැන. This morning I like to share something about our children's ministry. මෙතන බොහෝ අය දන්නවා සොවේ ප්‍රොජෙක්ට් එක ගැන. Many of you know about the Zoe ministry. සොවේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් දැන් අවුරුදු 3කට කලින්. We started this Zoe ministry 3 years ago. එක පටන් ගත්තේ මෙන්න මේ ආකාරයටයි. This is how it all began. ගොඩක් වෙලාවට අපි සේවය කරන්නේ මුහුදු බඩ ප්‍රදේශයේ දරුවන්ට. We quite often serve the children who are in the beach area. අවුරුදු තුනකට උඩදී අගෝස්තු මාසෙ මේ වගේ මාසෙක නිවාඩු කාලේ මාසෙක මන් දරුවන් කීප දෙනෙකුට මගේ ගෙදරට ආරාධනා කළා දවල් ආහාරය ගන්න පිණිස. 3 years ago, in this month like this, I invited some of these children to my house for a meal. ඒ ආහාරයෙන් පස්සේ මේ දරුවන් ගොඩාක් ප්‍රීති වුණා. ගොඩාක් ප්‍රීති වුණා ඒ දවසේ. යන අවසාන මොහොතේදී මට කියලා යන අවසාන මොහොතේදී එක දරුවෙක් ඇහුවා නැන්දා අයිත් මං කවදද එන්න ඕනේ ගෙදරට කන්න. Amen. After having this lunch, the children had really enjoyed themselves, and as they were leaving, one child stopped and said, "When will I be invited again? When can I come again for yet another time like this?" ඒක මගේ හදවතට කතා කරපු වචනය. That spoke to my heart. මං ඇයට කිව්වා මගේ දෙවියන් වහන්සේ මට සපයනවා. මං ඉක්මනින්ම ඔගලන්ට නැවත ආරාධනා කරන්න යනවා ගෙදරට. So I told that child, "My God is my provider. I will quickly invite you for another gathering like this." මේ ආකාරයෙන් සිටිනකොට මගේ පාස්ටර් එතකොට එංගලන්තේ හිටිය අගෝස්තු මාසේ ඔහු නැවත ලංකාවට ඇවිල්ලා මාත් එක්ක දුරකථනින් කතා කරන අතරදී මා තුලින් ඔහුට මේ පණිවිඩය ගියා. While I was dwelling on this thought, Pastor Roshan returned from England in this month of August 3 years ago, and over the telephone I was able to share this experience with him. ඊට පස්සේ දවස් දෙකකට පසුව 2 days later Pastor Roshan මට කෝල් කළා. Pastor Roshan called me. පාස්ටර් රොෂාන්ට මුණ ගැසුණාලු කාන්තාවක්. ඒ කාන්තාව ශුද්ධාත්මයන් වහන්සේ තුල ගමන් කරන කාන්තාවක්. ඇයට කතා කරනවලු දෙවියන් වහන්සේ ඇයට පොළඹනවලු, ඔබ මේ සභාව තුල දරුවන්ගේ සේවයට ඔබ උදව් කළ යුතුයි කියලා. He had met a girl who was filled and led by the Holy Spirit, and she felt an urge that she needs to help the children in this ministry. ඇය ශුද්ධාත්මයන් වහන්සේට සංවේදීව පාස්ටර් රොෂාන්ව මුණ ගැසුණා. She was sensitive to the Holy Spirit, and therefore she met Pastor Roshan. පසුව පාස්ටර් රොෂාන් එක ඇය ඇගේ හදවත බෙදාගත්තා. And then she shared her heart with Pastor Roshan. එවිට පාස්ටර් රොෂාන් කියලා තිබුණා, මේ වගේ සේවයක් රත්මලානේ වෙනවා, මේ ආකාරයෙන් වෙනවා කියද්දී ඇය කියලා තිබ්බ මට ආසයි මේක බලන්න මං එනවා කියලා පොරොන්දු වුණා. Then Pastor Roshan in turn said, "Yes, indeed there's an opportunity, there's a ministry like this that's beginning in Ratmalana." Then she said, "I want to go and see this." ඇය තමයි සහෝදරි දිලු. That is Sister Dilu. ඇය අද වෙනතුරු ඒ සේවයට පුදුමාකාර දායකත්වයක් දෙන්නේ. Up to this date, she has helped and blessed that ministry tremendously. ඒ දරුවන්ගේ සියලු අවශ්‍යතාව ඇය තුලින් තමයි සපයන්නේ. Every need of those children has been met through sister. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේට සංවේදී වෙච්ච කාන්තාවන් අපමාදී ඉන්නා. So today there are other ladies who are sensitive to the Holy Spirit. ඉතින් ඒක පුදුමාකාර සේවයක්. It is an amazing ministry. දැන් අපේ දරුවන් 50කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. Now we have more than 50 children who gather in our house. ඔවුන්ගේ ජීවිත බොහෝ වෙනස් වෙලා තිබෙනවා. Their lives have changed amazingly. ඔවුන් දෙවියන් වහන්සේට ආදරය කරනවා. They love God. ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරනවා. They serve God. Hallelujah. Hallelujah. ඒ වගේම අපි ගිය සිකුරාදා දරුවන්ගේ නිවාඩු කාලේනේ අපි වැඩසටහනක් කළා. Just like that, we also had a special day for them, a vacation Bible school for them on Friday. අපි දැක්කා දෙවියන් වහන්සේ රත්මලාන පමණක් නෙමේ අඟුලාන සොයසුපුර මෙවැනි දරුවන් අපට දැන් එකතු කරලා තියෙනවා. We saw that it was not just restricted to Ratmalana, but Angulana and Soysapura children also came and joined us. ළමයි 34 දෙනෙක් ඒ දවසේ උදෑසන බස් එකක පැමිණියා. 34 children came in a bus to that place. මම දකිනවා දෙවියන් වහන්සේ අපිට මේ ප්‍රදේශයේ මේ දේශයේ දරුවන් අපේ අතට දීලා ඉවරයි. Hallelujah. I'm seeing that the Lord has given us the children of this nation. දැන් දරුවන්ගේ සේවය කරන කාලයට ඇවිත් තිබෙනවා. Now it's time to serve the children. මන්ද මේක කිතුණු දේශයක්. Because this is a Christian nation. ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ නැග්ගේ මේ දරුවන් උදෙසායි. Jesus was nailed on the cross for these children. Unwahansige kemathe ek darwekwat vinasa novane ka. Amen. It is the Lord's desire that not one child should be destroyed, perish. ඒක නිසා උන්වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ට ගැලවීමත් මිදීමත් නිදහසත් තියෙනවා. Because there is salvation, there is redemption in the name of Jesus for these children. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Prashansa meva. Let's give praise. Hallelujah. අපි නැවතත් අපි බලමු උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන. Let's look again at God's faithfulness. අපි දකිනවා උන්වහන්සේ හාස්කම් කළා පරණ ගිවිසුම තුල. We've seen God doing miracles in the Old Testament. අපිට හිතෙනවද උන්වහන්සේ හාස්කම් කළේ පරණ ගිවිසුම තුල පමණයි? Do we sometimes think that God just did miracles only in the Old Testament? අපි ජීවත් වෙන අලුත් ගිවිසුම තුල හාස්කම් වෙන්නේ නැද්ද? Aren't there miracles taking place in the New Testament that we live in today? මගේ දෙවියන් වහන්සේ වෙනස් වෙන්න යන්නේ නැහැ. ආමෙන්. හල්ලෙලූයා. Never changes. He ceases to change. උන්වහන්සේ හැමදාම එක ආකාරයට අදත් එදත් උන්වහන්සේ එක වගේමයි. ආමෙන්. He is the same yesterday, today and forever. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. Our God is a faithful God. උන්වහන්සේ පෙර කළ සියල්ල අදත් උන්වහන්සේට කළ හැකි. What he did long ago, he can still do today. Hallelujah. Hallelujah. Hallelujah. පරණ ගිවිසුමේ මෝසස් යොෂුව සමග උන්වහන්සේ බලවත් දේ කළා. In the Old Testament, God did mighty things through Moses and Joshua. දාවිත් ශලමොන් තුල උන්වහන්සේ බලවත් දේ කළා. He did mighty things through David and Solomon. උන්වහන්සේ ඔවුන් තුලින් බලවත් හාස්කම් කළා. He did mighty miracles. නගරවල් වෙනස් කළා. He changed cities. දේශවල් වෙනස් කළා. He changed nations. රජවරු වෙනස් කළා. He changed kings. ඔවුන් පාලනය කළා. He ruled them. ඒ වගේම අපි දකිනවා යේසුස් වහන්සේගේ කාලය තුල. We see in the same way in Jesus's day. දෙවියන් වහන්සේ උන්වහන්සේට විශ්වාසවන්තව සිටියද? යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියද? Was God faithful to Jesus? Yes. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. God is faithful. යේසුස් වහන්සේගේ ගෝලයන් සමග දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියද? Was God faithful to Jesus's disciples? දෙවියන් වහන්සේ උන්ව පාවිච්චි කළේ නැද්ද? Didn't God use his disciples? දෙවියන් වහන්සේ උන්ව පාවිච්චි කළා දේශයන් වෙනස් කළේ නැද්ද? Didn't he use these disciples to change nations? සුභාරංචි ලෝකයට උන් තුලින් යැව්වේ නැද්ද? Didn't he send the gospel all over the nations, all over the world? Amen. Amen. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. එහෙනම් අද අපගේ කාලයයි. අපගේ දවස් උන්වහන්සේ විශ්වාස නැද්ද? Amen. උන්වහන්සේ විශ්වාස නැද්ද? Therefore isn't God faithful to us today in our day and time? උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. God does not change. උන්වහන්සේ වෙනස් වෙන්නත් බෑ. He cannot change. උන්වහන්සේ දෙපැත්තට වෙනෙන්නේ නැත. He does not waver to both sides. උන්වහන්සේ තුල වෙනස් වෙන සුළුභාවයක් උන්වහන්සේට නැත. He does not have a nature that changes. ප්‍රයෝගිකාරී මූණවල් උන්වහන්සේට දෙකක් නැත. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ මූණ. He does not change. He does not have different faces. උන්වහන්සේ බොරු කියන්නේ නැහැ. He does not lie. මන්ද මිනිසෙක් නෙමෙයි උන්වහන්සේ. Because God is not a man to lie. Hallelujah. Hallelujah. උන්වහන්සේ දෙවියන් වහන්සේ. God is God indeed. උන්වහන්සේ දෙවියන් වහන්සේ. God is God. උන්වහන්සේගේ වචනෙට උන්වහන්සේ විශ්වාසවන්තයි. And he is faithful to his word. උන්වහන්සේගේ වචනෙට උන්වහන්සේ විශ්වාසවන්තයි. He is faithful to his word. උන්වහන්සේ කෙරේ සම්පූර්ණ රඳව පැවතිය හැකිය. You can depend on him. අපිට මේ උදෑසන උන්වහන්සේ කෙරෙහි රඳා පැවතිය හැකි විශ්වාසයක් තිබෙනවා. We can depend and our existence can depend on him today. Hallelujah. Amen. Hallelujah. Hallelujah. නමුත් මේ උදෑසන But this morning ඔබට යම් අවශ්‍යතාවයක් ඇති. You might have a need, a certain need. කුමන අවශ්‍යතාවයක් වුණත් කමන්නේ. Doesn't matter what that need is. හැබැයි ඔබට දැනෙනවා මේක කෙරෙයිද? You might wonder will this happen? මේක වෙයිද? Will it happen? මේක වෙනස් වෙයිද? Will it change? මේක මට සිද්ධ වෙයිද? Will this happen for me? ප්‍රේමවන්ත සහෝදරීනි. Dearly beloved. උන්වහන්සේ විශ්වාසවන්තයි. God is faithful. උන්වහන්සේ මත රඳා පවතිනට. Depend on the Lord. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට. Trust him. ඔබ පේනන ආකාරයට විශ්වාස කරන්න එපා. Don't trust in what you see. ඔබට දැනෙන ආකාරයට what you're feeling. విశ్వాస කරන්න එපා. Don't trust your feelings. දෙවියන් වහන්සේ විශාලයි. God is big. ඔබගේ ප්‍රශ්නයට වැඩි උන්වහන්සේ විශාලයි. God is bigger than your problem. ඔබ බලාපොරොත්තු වෙන දේට වැඩි උන්වහන්සේට දිය හැකි. ඔබ බලාපොරොත්තු වෙනවට වැඩි උන්වහන්සේට දිය හැකි. God can give you greater than what you're expecting. මන්ද උන්වහන්සේ දෙවියන් වහන්සේ. Because he is God. Hallelujah. උන්වහන්සේට මැවිල්ල කීකරුය. Then the creation is submitted to God. සියලු පරම්පරා දක්වා උන්වහන්සේ විශ්වාසවන්තයි. And God is faithful to all generations. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැත. And he never changes. Hallelujah. Hallelujah. Hallelujah. Yes. Hallelujah. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. God is a faithful God. අපි තවත් බයිබල් පදයක් බලන්න යනවා. We're going to look at another scripture. ගීතාවලියේ 89 33 වෙනි පදයේ. We're going to turn to Psalm 89 verse 33. එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙහි අහකර නොගැනෙමි. මාගේ විශ්වාසවන්තකම පිරිහෙන්න නොදෙන්නෙමි. Amen. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Psalm 89 verse 33. Nevertheless, my loving kindness will I not utterly take from him, nor suffer my faithfulness to fail. Hallelujah. Hallelujah. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මගේ කරුණාව ඔහු කෙරෙහි අහක් නොකරන්නේ මේ. We see the word of God saying, I will not take away my faithfulness from him. මාගේ විශ්වාසවන්තකම පිරිහෙන්න නොදෙන්නේ මේ. He will not allow his faithfulness to fail. උන්වහන්සේගේ විශ්වාසවන්තකම කවදාවත් පිරිහෙන්න යන්නේ නැහැ. God's faithfulness will never fail. Hallelujah. Hallelujah. Hallelujah. අපි දකින ලෝකේ හැමදේම විනාශ වෙනවා. හැමදේම පිරිහෙන්න යනවා. We see that everything in this world, it comes to an end, it gets destroyed, it fails. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා මාගේ විශ්වාසවන්තකම කවදාවත් මම පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. Amen. But God is saying in his word, my faithfulness will never fail. Hallelujah. උන්වහන්සේගේ හදවත මේ උදෑසන දැවෙනවා. God's heart is burning this morning. උන්වහන්සේගේ සෙනඟ උදෙසා. For his people. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයෙන් මවපු සෙනඟ උදෙසා උන්වහන්සේට දැවීමක් තිබෙනවා. God has a burning fire within him for the people that he has made in his image and his likeness. උන්වහන්සේට අවශ්‍යයි උන්වහන්සේගේ දැවෙන හදවත දැනෙන සෙනඟක් උන්වහන්සේ හොයනවා. God is looking for a people who have a heart that senses and knows the burning passion that God has within him. මන්ද උන්වහන්සේගේ ස්වරූපෙන් සමානත්වයෙන් මවපු විනාශ වෙන එක උන්වහන්සේගේ කැමැත්ත නෙමේ. Amen. But because God does not like to see people made in his image and likeness perish. උන්වහන්සේ බලාපොරොත්තු නොවු සෙනඟට බලාපොරොත්තුවක් දෙන්නයි පොළවට ආවේ. Amen. God came to this earth to give hope to the hopeless. මමත් උන්වහන්සේව පිළිගන්න පෙර බලාපොරොත්තුවක් නැතුව ජීවත් වුනේ. I too, when I lived before I came to know Jesus, lived a life without any hope. නමුත් අවුරුදු 20කට පෙර මම මේ සභාව තුළට ඇතුළු වුණාට පස්සේ මගේ ජීවිතේ දවසින් දවස බලාපොරොත්තුව කරා උන්වහන්සේ ගෙනෙච්චා. Hallelujah. But more than 20 years ago when I walked into this church, I met hope and my life has been increasing. The hope in my life has been increasing. අපි දකිනවා අන්ධකාරයේ සෙනඟ පෝලිමක නිරහෙට යන්න ලෑස්තිලා සිටිනවා. We can see people queued up, lined up in the world of darkness heading towards hell. Esenaga beraganti inne ada obat maat pamanai. We are the ones who have been appointed to rescue those people. Jesus wahanse ekawarak polawata awa. Jesus came once to earth. Eka unwahanse poojawa karala iwarai. He has sacrificed himself and it's over. Unwahanse den obata mate eka baara dunna. Now he has delegated it to you and I. E utum pawaruma e utum sewe දැන් ඔබට මට බාර දීලා තියෙන්නේ. That precious delegation, that precious ministry has been now granted to us. දැන් මේ සේවය, මේ උන්වහන්සේගේ දැවෙන්නා වූ සේවය අපි Now this burning passion, this burning ministry of the Lord has been given to us and we need to fulfill it 7 days a week, 24 hours a day. Because God has given us this nation, hallelujah. This is a Christian nation. It is a nation that belongs to Jesus. The people in Sri Lanka belong to Jesus. They are His. And God loved these people. That's why we need to serve in this manner. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Hallelujah. Hallelujah. අපි දකිනවා පරණ ගිවිසුම තුල සෙනග විවස්ථාවට කීකරු වුණා. We see that those days in the Old Testament people obeyed the law. යේසුස් වහන්සේ මේ පොළවට එන්න පෙර මිනිසයා විවස්ථාවකට කීකරු වුණා. Before Jesus's coming to the earth, people were obedient to a law. විවස්ථාවට උන් කීකරු නොවුනොත් If they did not obey the law, ඔවුන්ට ශාපයත් දඬුවමත් මරණයත් හිමි වුණා. They deserved punishment and curse. ඔවුන්ට කොන්දේසි තිබුණා ආශිර්වාද ලබන්න. They were given conditions to receive their blessing. ඔබත් මමත් අලුත් ගිවිසුමේද පරණ ගිවිසුමේද? You and I, are we in the Old Testament or in the New Testament? කො කට ඇරලා කියන්න. Can you open your mouth and shout it out? හයි. Louder. Amen. අපි අලුත් ගිවිසුමේ සෙනග. Amen. We are the New Testament people. අපි අලුත් ගිවිසුමේ සෙනග. We are the New Testament people. අපි විවස්ථාවේ සෙනග නෙමෙයි. We are not people of the law. අපිට දඬුවම අයිති නෑ. The punishment does not belong to us. අපිට මරණය අයිති නෑ. Death does not belong to us. අපිට ශාපය අයිති නෑ. Curse does not belong to us. අපි ආශිර්වාදයට උපත ලැබලා ඉවරයි. Glory. The blessing is what we were born for. We were born into the blessing. ඔබත් මාත් මේ උදෑසන ආශිර්වාදලත් සෙනග. You and I are a blessed people. We are blessed. ඔබ ආශිර්වාදලත් සෙනග. You and I are blessed. Amen. Amen. අපි බලමු දෙවන හන්සේගේ වචනේ 1 ප්‍රේතස් 2 9. Let's turn to 1 Peter 2 verse 9. 1 ප්‍රේතස් 2 9 කියනවා නොමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවය දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක වූ සෙනගක්ද වන්නුහුය. Amen. Hallelujah. So 1 Peter 2 9 goes like this, But ye are a chosen generation, a royal priesthood, an holy nation, a peculiar people, that ye should show forth the praises of him who hath called you out of darkness into his marvelous light. Hallelujah. Alut givusuma tule alut upata labuwe aashirwadayatai. Amen. In the New Testament, we received a Amen. New birth. Into blessing. අලුත් ගිවිසුම තුල කීකරු විය යුතු නැත. In the New Testament, we do not have to be obedient. අපි එක දෙයකට කීකරු විය යුතුයි. There is only one thing that we need to obey. ඒ උන්වහන්සේගේ සුභාරංචියට පමණයි. We only obey the gospel of the Lord Jesus Christ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. අලුත් ගිවිසුම තුල පොරොන්දු නැත. In the New Testament, there aren't promises. ක්‍රිස්තුස් වහන්සේ සත්‍යතාවයක් වේ. Jesus is the truth. Jesus වහන්සේ මේ කරලා ඉවරයි. This has already been done and accomplished. අපිට පොරොන්දු නැත. We do not have promises. අපි ආශිර්වාදයට උපත ලැබලා තියෙනවා. We have been born into the blessing. Amen. Amen. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Jesus වහන්සේ ඔබවත් මාවත් උන්වහන්සේ වෙතට කැඳවගත්තා. Jesus called you and I to him. උන්වහන්සේ උදෙසා පිටත්ව යාමටත් උන්වහන්සේ අපව කැඳවුවේ. He has also called us to be sent by him. අපි හිතනවා උන්වහන්සේ අපව කැඳෙව්වා. We think we are being called by the Lord. අපිට ගැලවීම දුන්නා. He gave us salvation. අපිට ආශිර්වාද කළා. He has blessed us. අපි එතනින් නතර වෙනවා. And we stop there. යේසුස් වහන්සේ පැහැදිලිවම උන්වහන්සේ පැහැදිලිව කිව්වා මම නුඹව මා විතර කැඳෙව්වේ පිටත් කරන හරින පිණිසත්ය. ආමෙන්. හැලෙලූයා. Jesus clearly told us that he called us so that we could be sent. මේක මේ උදෑසන ඔබත් මාත් කළ යුතු දෙයක්. This is something that you and I ought to do. අපි මෙතෙක් කල නොකරපු දේ මේකයි. This is the thing that we have neglected in our lives. අපි බොහෝ ආශිර්වාද ලැබුවා උන්වහන්සේ තුල. We have received many blessings in the Lord. අපිට ගණන් කරන්න බෑ උන්වහන්සේ දීලා තිබෙන ආශිර්වාද. Innumerable blessings. උන්වහන්සේ දුන්නේ ප්‍රීතිය අපිට දරා ගන්න බෑ. We cannot his love and his joy is overwhelming. අපි ආත්මార్థකාමී ලෙස අපි පමණක්ම භුක්ති විඳිනවා. And we are being self-centered. We are selfishly enjoying these blessings for ourselves. Meka aragena api eliyata ya yutumai. We need to take this and go out. Hallelujah. Hallelujah. Jesus wahanse subaranchi seve wedagathkama gana golayanta katha kala. Jesus taught his disciples about the importance of evangelism, of sharing the gospel. Unwahanse bible e pod pahaka pas watawak pas aakarayakata golayanta katha kala. මේ සුභාරංචිය එළියට ගෙනියන්න කියලා. ආමෙන්. In 5 books of the Bible, in 5 different ways, Jesus spoke to his disciples and said, "You ought to carry this gospel to the people, to the nations." Hallelujah. Hallelujah. මම කැමති මේ බයිබල් පද පහ ඔබට කියන්න, ඔබ ලියා ගන්න. මම මේක මගේ දරුවන්ටත් කියලා කොලේක ලියලා තියෙනවා මේ බයිබල් පද. යේසුස් වහන්සේ අපිට කියපු කාරණා පොත් පහක පස් ආකාරයකට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ බයිබල් පද පහ ඔබ ලියා ගන්න. මතෙව් 28 19 20. I'm going to tell you these 5 ways, the 5 books that were mentioned, and my children have done this at home and written it on a paper. Here's the first one. මතෙව් 28 19 20. Matthew chapter 28 verse 19 to 20. මාක් 16 15 වෙනි පදයේ. Mark chapter 16 verse 15. Luke 24 17. Luke 24 verse 17. Johan 20 21. John chapter 20 verse 21. Kriya 1 8. Acts 1 8. මේ බයිබල් පද ඔබ කියවලා අධ්‍යයනය කරනකොට ඔබට තේරෙනවා උන්වහන්සේගේ සුභාරංචිය කවදද කොතනද කළ යුත්තේ කොහොමද කියලා මේ බයිබල් පද ඔබ අධ්‍යයනය කරනකොට ඔබට කරන්න පුළුවන් වෙනවා. Hallelujah. When you meditate and study these 5 scriptures, you will know how to give the gospel, where, when, and in which manner. Hallelujah. Hallelujah. Hallelujah. මම කැමතියි මේ බයිබල් පද වල එක පදයක් ඔබත් එක්ක බෙදා ගන්න. I like to share one of these scriptures with you. ක්‍රියා 1:8. Acts 1:8. Hallelujah. මතෙව් 28 19 20. The 5 scriptures once again, listen very carefully. Matthew chapter 28 verse 19 to 20. මාක් 16 15. Mark chapter 16 verse 15. ලූක් 24 17. Luke chapter 24 verse 17. යොහාන් 20 21. John chapter 20 verse 21. ක්‍රියා 1:8. Acts chapter 1 verse 8. අපි බලමු ක්‍රියා 1:8. Let's turn to Acts 1:8. 6 වෙනි පදයට උඩින් මාතෘකාවක් තිබෙනවා. යේසුස් වහන්සේ ස්වර්ගයට නැගීම. Above the 6th verse there is a title given, the ascension. අපි 6 වෙනි පදයේ සිට කියමු. Let's read on from the 6th verse. එහින් ඔහු රැස් වූ විට ස්වාමීනි මේ කාලයේදී ඔබ ඊශ්‍රායෙල් රාජ්‍ය නැවත පිහිටවන සේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කියන සේක් පියාණන් වහන්සේ තමුන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්ථාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදයේද සමාරියේද පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නේයි කීසේක. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. Let's read from Acts chapter 1 verse 6 to 8. When they therefore came together, they were asked of him, saying, Lord, wilt thou at this time restore again the kingdom of Israel? And he said unto them, It is not for you to know the times or the seasons which the Father hath put in his own power. But ye shall receive power after that the Holy Ghost has come upon you. And ye shall be witnesses unto me both in Jerusalem and in all Judea and in Samaria and unto the uttermost part of the earth. Hallelujah. Hallelujah. අපි දකිනවා යේසුස් වහන්සේ ස්වර්ගයට නැගීමට පෙර ගෝලිය ප්‍රශ්නයක් අහන උන්වහන්සේගේ. We see that before Jesus was raised up to heaven, the disciples asked him a question. ඊශ්‍රායෙලට රාජ්‍ය නැවත පිහිට දෙනසේකයි උන්වහන්සේගෙන් ඇසූසේක. They were asking, when will you restore the kingdom of Israel? ගෝලිය යේසුස් වහන්සේගෙන් අහනවා ඔබ නැවත කවදද එන්නේ? The disciples are asking Jesus, when are you going to come back again? Jesus wahanse kumadda kiwwe. What did Jesus say in reply? Unwahanse ounta kiyana se 7 weni padaya piyanan wahanse tamunge balaye yatate thabagat kaalayada prashnawanda danaganeema numbalaata aithi netha. Verse 7 has the answer and he said unto them, It is not for you to know the times or the seasons which the Father hath put in his own power. Hallelujah. Hallelujah. ගෝලයන්ට එදා ඌමනාව තිබුණා. කවදද මේ ස්වාමින් වහන්සේ නැවත පැමිණෙන්නේ? කවදද මේ ලෝකේ අන්තිම වෙන්නේ? යේසුස් වහන්සේ තාම ස්වර්ගයට ගියෙත් නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තුව ඔවුන් අනාගත වාක්‍යයක් යේසුස් වහන්සේගෙන් අනාගත වාක්‍යයක් බලාපොරොත්තු වුණා මෙතන. They were expecting a prophecy from the Lord. They were asking him, "When will you come back? When will the end of the world happen?" They were expectant. Even before he had ascended. Unwahanse kiwa 8 weni pade ogunta namuth shuddhatmanan wahanse nubala kerhi pemini kala nubala balaye labannuhuya evita nubala yerusalemeda mulu yudiyeda samariyeda polave seemawa dakka mage shakshikaryo wannoya. Amen. Verse 8, but ye shall receive power after that the Holy Ghost has come upon you, and ye shall be witnesses unto me both in Jerusalem and in all Judea and in Samaria and unto the uttermost part of the earth. Jesus wahanse me goleyange manasa sitha subharanchi pattaṭa yomu kala. Jesus shifted the mind and the heart of the disciples towards the gospel. Amen. Amen. Obat mamat loke antima unhansege pæminimada balan sitinne. Are we also expecting the coming of the Lord, the end of the world? Unwahanse balaporuthu enne api tulin lokeyata subaranchi geneyana kara. Amen. The Lord expects through us to carry the gospel to the world. Hallelujah. Hallelujah. Amen. Amen. E me utum pavuruma unwahanse apata dunna. This special privilege delegation has been given unto us. Oba hitai meka dee tibene sabhapalaka warunta. You might think this has been given only to the pastors. Meka missionary varun tama karanna ona. Or perhaps it's only for the missionaries. Meka karanna ona evangelist varu. Or maybe the evangelists. Unwahanse ehema kiwwe naha. The Lord didn't say that. Unwahanse meka obatat matat bara dunne. The Lord gave this to you and I. Obat maath meka kala yutumai. This is something that you and make I make kala yutumai must do. Api pele gesent ona den. We need to get set for this. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Unwahanse kiwa palamu kota mage rajyada dharmisthakamada oba soyanta. The Lord said, seek ye first the kingdom of God and his righteousness. Evita obata avashya siyalla oba pasupase enneya. Then you shall get all these Hallelujah. Things shall follow you. Hallelujah. Hallelujah. Amen. Amen. ඔබට අවශ්‍ය පසුපස ඔබ යන්න එපා. Don't go pursuing your needs. ඔබ යන්න ස්වාමින් වහන්සේ කියපු දේ පසුපස. Go chasing after the thing that God wants you to chase after. එවිට ඔබට අවශ්‍ය දේ ඔබේ පසුපසෙන් එනවා. Aha! Then what you need shall come chasing after you. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. මන්දුන් වහන්සේ විශ්වාසවන්තයි. Because God is faithful. Unwahansege vishwasavantakama sielu parampara dakka vihideneya. God's faithfulness continues from generation unto generation. Unwahansege vishwasavantakama pirihenne netha. And his faithfulness shall not fail. Hallelujah. Hallelujah. Api තවත් අවසාන වශයෙන් එක බයිබල් පදයක් බලන්න යනවා. We're going to look at yet another portion of scripture. Ezekiel 3:18 වෙනි පදය. We're going to turn to Ezekiel 3:18. Right මේ ස්ථානයේ මේ විදිහට කියනවා දෙවියන් වහන්සේගේ වචනේ. නුඹ සැබවින් නසින්නේහිය මා විසින් දුෂ්ටයාට කියන කල නුඹ ඔහුට අවවාද නොකරන්නේහි නම් දුෂ්ටයා ජීවත් වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කිරීමට ඔහුට කතා නොකරන්නේහි නම් දුෂ්ට වූ ඔහු තමාගේ අයුතුකමේ නසිනවා ඇත. එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අය කරන්නේමි. Ezekiel chapter 3:18 says, When I say unto the wicked, thou shalt surely die, and thou givest him not warning, nor speakest to warn the wicked from his wicked way, to save his life, the same wicked man shall die in his iniquity, but his blood will I require from thine hand, at thy hand. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනේ තාමත් ගැඹුරු සත්‍යතාවයක් තිබෙනවා. There is a very deep profound truth in this portion. මම හිතනවා මේ උදෑසන ඔබගේ ආත්මයට මේක ලබා ගන්න. I believe that this is going to enter your spirit. You need to receive it in your spirit. මේ ස්ථානයේ කියනවා එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අය කරන්නේ මේ. It says at the end, but this blood will I require at thine hand. දෙවියන් වහන්සේ යම් කිසි කෙනෙකුට සුභාරංචිය දෙන්න ඔබව තබලා තිබෙනවා නම් ඔහුට සුභාරංචිය දෙන්න දෙවියන් වහන්සේ තැබියේ ඔබ විතරයි. ඔබ එක මිස් කළොත් වෙන කිසි කෙනෙක් ඔහුට සුභාරංචිය දෙන්න යන්නේ නැහැ. Amen. If God has set apart or appointed you to share the gospel with a particular person, he is not going to also allocate or set anyone else to carry the gospel to that person. You are the only one appointed for that person. සමහර මිනිස්යන්ව හැඳිනා ගන්න එකම කිතුනවා ඔබත් මාත් වෙන්න පුළුවන්. For certain people you and I might be the only person who knows that person. ඒ නිසා අපේ අත්වල ඒ අපිට ඒ අය කරන්න යන්නා වූ ලේ ඒ ඝන දෙනුව නොවන පිණිස ඔබත් මාත් මිනිසයාට සුභාරංචි කිය යුතුයි. You might be the only Christian who knows that person. Therefore we you and I need to take the gospel to that person. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. සුභාරංචිය සේවේ ඊටම වරප්‍රසාදයේ සේවයක්. Giving the gospel is such a privilege. දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරන විශාල වගකීමක්, ඇදහිය නොහැකි ගෞරවයක් සුභාරංචි සේවය කියන්නේ. Giving the gospel is such a privilege and an honor. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීමට ඔබත් මාත් පංගුකාරයෙක් වීමයි. You and I are partners in building up the kingdom of God. Paul තුමා මේ සේවයට කිව්වා හවුල් වැඩකාරයෝ කියලා. Paul called this fellow workers. Amen. Amen. දෙවියන් වහන්සේ සමග හවුල් වැඩ කරන්නෝ කියලා Paul තුමා කිව්වා. Paul said that we are fellow workers with God in his field. ඔබට මම එක කාරණාවක් කියන්නම්. යේසුස් වහන්සේ වෙතට අපි ගෙනාපු අය සමග ප්‍රීති වීමට අපිට සදා කාලයක් තිබෙනවා. ඔබත් මමත් යම් කෙනෙකුට සුභාරංචිය දීලා ඔහු ගැලවීම ලැබලා ඔහු ස්වර්ගයට ගියාට පස්සේ ඔහු සමග අපිට සදා කාලෙටම ප්‍රීති වෙන්න පුළුවන්. Hallelujah. I have something to tell you. When we bring somebody to the Lord, when we bring people to the Lord, we have the whole of eternity to celebrate those souls. හැබැයි ඔවුන් වෙතට අපිට ළඟා වෙන්නේ ඇත්තේ අපේ එකම මේ ජීවිත කාලය පමණයි. Amen. But we only have this life here on earth. That opportunity only to bring that person to the Lord Jesus. Hallelujah. Hallelujah. ඔබට තේරුණාද මේක? Did you catch that? මේ ජීවිත කාලයේ පමණයි අපිට තියෙන මිනිසෙකුට සුභාරංචිය කියන්න. It is only in this life here that we have the opportunity to give the gospel to a person. ඔහු ස්වර්ගයට ගියාම ඔහු සමග සදා කාලයක්ම අපිට ප්‍රීති වෙන්න පුළුවන්. But once we have taken him to heaven, we can enjoy all eternity Hallelujah. With that person. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Amen. Yes. Hallelujah. Hallelujah. Amen. Amen. මේක උන්වහන්සේ ඔබට මට කරන්න නිකන් කිව්වේ නෑ. The Lord just didn't say this to us, just do this. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව අපි තුලට දැම්මා. God put Jesus Christ inside of us. මේ උදෑසන ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා. Christ is in you this morning. Hallelujah. Hallelujah. Amen. Amen. Amen. Amen. ඒ පමණ නෙමේ උන්වහන්සේගේ ජීවනය ඔබට දුන්නා. Not just that he's given you his life. උන්වහන්සේගේ බලය ඔබට දුන්නා. He's given you his power. උන්වහන්සේගේ හැකියාව ඔබට දුන්නා. He's given you his ability. උන්වහන්සේගේ ආත්මය ඔබට දුන්නා. He's given you his spirit. උන්වහන්සේගේ නාමය ඔබට දුන්නා. He's given you his name. උන්වහන්සේගේ භාෂාව ඔබට දුන්නා. Aha, he's given you his language. උන්වහන්සේට ඇති සියල්ලම ඔබට දුන්නා. He's given you his all, his everything. එහෙනම් අපිට කළ හැකි. Therefore we can do it. උන්වහන්සේ කිව්වා ඔබ දැන් ගැලුම්කාරුවෙක් කියලා. He said you are a soul winner. ඔබ ආත්ම දිනන්නෙක්. You are a soul winner. ඔබ ගැලුම්කාරයෙක්. You are a soul winner. ඔබ මේ දැසන විශ්වාස කරනවද? Do you believe that this morning? මම විශ්වාස කරනවා. I believe that. මම විශ්වාස කරනවා. I believe that. ස්වාමින් වහන්සේගේ ආත්මය අප තුලයි. The spirit of the Lord is in us. අපිට දිනාගත හැකි. I have the ability. අපිට දිනාගත හැකි. We can win. දරුවන් පමණක් නෙමේ. Not just children. තරුණ තරුණියන්ව. The youth. අපිට දිනාගත හැකි. We can win them. මේ ස්ථානයේ ඉන්න බොහෝ තරුණයන්. There are many youth in this church. උන්වහන්සේ ඔවුන්ව නිදහස් කරලා ඉවරයි සේවයට. The Lord has already released them to serve. උන්වහන්සේගේ පොතේ ලියලා ඉවරයි. It is recorded in his book. ඔබට මේ සේවය කියලා උන්වහන්සේ දීලා ඉවරයි. He said this is your ministry. I've written it. I've given it. ඔබ දැන් නැකිටින්ට. Now you need to rise up. මම නැකිටිය යුතුයි. I need to rise up. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. උන්වහන්සේගේ අතේ කිසිවත් නැහැ. සියල්ල අපට දුන්නේ. There's nothing in the hands of the Lord because he's given all that he had to you and I. උන්වහන්සේ සියල්ල ඔබට දීලා තිබෙනවා. He has given you all. ඔබ දෙවියන් වහන්සේගේ සියල්ල ලැබපු කෙනෙක් මේ උදෑසන. You are a person who's received all. ඔබ තනි වෙලා නැහැ. ඔබ තනි වෙලා නැහැ. You are not alone. ඔබ තනි වෙන්නේ නැහැ. You will never be alone. උන්වහන්සේ ඔබ තුලයි. Because the Lord is in you. උන්වහන්සේ ඔබ සමගයි. He is with you. මේ උදෑසන. This morning. උන්වහන්සේ ඔබව දරාගෙන යනවා. He is carrying you. අපිට අභියෝග එනවා. We might have challenges. අභියෝගය අපු උසස් කරනවා. Challenges promote us. ඒක මගේ ජීවිතේ මං අත්දැක්කා. It's something I've experienced in my life. අභියෝගයක් ආවා. Last year I had a big challenge. ඒ වගේම ස්වාමීන් වහන්සේ මාව එසෙව්වා. God gave me in the same year a bigger promotion. අපිට අභියෝග වෙනකොට When challenges come, දෙවියන් වහන්සේ අපව උසවනවා. God lifts us. ඒකයි උන්වහන්සේගේ සැලැස්ම. That's the plan of the Lord. මේ ස්ථානයේ කිසිවෙක් Nobody here. තනි වෙලා නැහැ. Is not alone. අතරමං වෙලා නැහැ. You are not lost. අසරණ වෙලා නැහැ. අසරණ වෙලා නැහැ. You are not helpless. ඔබ අඬන්න එපා. Don't cry. ඔබගේ ප්‍රශ්නට වැඩි උන්වහන්සේ විශාලයි. God is bigger than your problem. Amen. Amen. ඔබ නැගිටින්න. Rise up. ඔබ යන්න උන්වහන්සේගේ වැඩේ කරන්න. Go and do the work of the Lord. උන්වහන්සේ විශාල වගකීමක් අපට දුන්නේ. The Lord has given us a big responsibility. Amen. Amen. මේ විශ්වාස දෙවියන් වහන්සේ. This faithful God. මේ සභාවට විශ්වාසවන්තයි. Is faithful to this church. අපේ ආත්මික නායකයන්ට He is faithful to our spiritual leaders. අපේ සේවකන කණ්ඩායමට උන්වහන්සේ විශ්වාසවන්තයි. He is faithful to our ministry team. ඒ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. That faithful God. අපෙන් බලාපොරොත්තු වෙන දෙයක්. Is expecting something from us. ඒ නිසා මේ උදේසන. Therefore this morning. උන්වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. Is it, the Lord is in this place. උන්වහන්සේගේ අභිමුඛයේ මේ ස්ථානයේ. The Lord's presence is in this place. ඔබ උන්වහන්සේම නමස්කාර කරන්න. Let's praise and worship him. Close your eyes. Lift up your hands to the Lord. The Lord's lordship is now poured on you. You are being touched. Worship the Lord. Hallelujah. Hallelujah. Hallelujah. ස්වාමිනේ මේ උදෑසන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. Lord we thank you this morning. ඔබ වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. Because you are the faithful God. ඔබ වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ. You are the God who does not change. ඔබ වහන්සේගේ උතුම් වචනයට Your wonderful word. ඔබ විශ්වාසවන්තයි. You are faithful to your word. ඔබ විශ්වාසවන්තයි. You are faithful to your word. මේ උදෑසන This morning අපේ ජීවිත ස්වාමිනේ Our lives ඔබ වහන්සේට බාර කරනවා. We give our lives to you. ඔබ වහන්සේට කැප වෙනවා. We commit our lives to you. ඔබ වහන්සේගේ සේවය කරන්න කැප වෙනවා. We commit ourselves to serve you. ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න කැප වෙනවා. We commit ourselves to do your will. ඔබ වහන්සේගේ සැලැස්ම කරන්න කැප වෙනවා. To fulfill your plans. ඔබ වහන්සේට සුතේ. We thank you Lord. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Amen. Amen. ස්වාමී යේසුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමද ඔබ සමග සැමදා වේවා ආමේන් ආමේන් Now may the grace of the Lord Jesus Christ the love of God and the sweet fellowship of the Holy Spirit be with you all now and always Amen God bless you God bless you Hallelujah, Hallelujah.